بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الهاكم التكاثر حتى زرتم المقابر كلا سوف تعلمون ثم كلا سوف تعلمون كلا لو تعلمون علم اليقين لترون الجحيم ثم لترونها عين اليقين ثم لتسألن يومئذ عن النعيم නුඹලා මිනිවලවල් හමුවනතුරු සම්පත් වැඩි කර ගැනීම පිණිස පරස්පරව තරඟ වැදීම අල්ලාහ් පිළිබඳ අවධානය නුඹලා වෙනතකට හරවයි. එසේ නොව ඉදිරියේදී නුඹලා දැනගන්නේහුය. පසුව එසේ නොව නුඹලා දැනගන්නේහුය. එසේ නොව ස්ථීර වූ දැනුමෙන් මේ පිළිබඳව නුඹලා දැනගත්තාහු නම් සැබවින්ම නුඹලා නිරය පියවි ඇසින් දැක බලා ගන්නෙහුය. පසුව සැබවින්ම නුඹලා එය ස්ථිරවම පියවි ඇසින් දැක බලා ගන්නෙහුය. පසුව අල්ලාහ් විසින් මෙලොව පිරිනැමූ සම්පත් පිළිබඳව සැබවින්ම එදින නුඹ විභාග කරනු ලබන්නෙහුය.